ධම්මානුපස්සනා ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම පංච නීවරණ කොටස කතංච භික්ඛවේ භික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු කතංච භික්ඛවේ භික්ඛූ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු පද අර්ථ කතංච කෙසේද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛූ සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ ඉද මේ කරුණෙහිලා භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛූ භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි පංචසු නීවරණේසු මානසික දියුණුවට බාධා පමුණුවන කරුණුපසනම් වූ පංච නීවරණ කතංච කෙසේද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛූ භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරන්නේ පංචසු නීවරණේසු මානසික දියුණුවට බාධා පමුණුවන කරුණුපසනම් වූ පංච නීවරණ පද ගැලපීම පින්වත් මහණෙනි සත්‍යර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද පින්වත් මහණෙනි මේ කරුණෙහිලා භික්ෂුව මානසික දියුණුවට බාධා පමුණුවන කරුණු පසනම් වූ පංච නීවරණ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි පින්වත් මහණෙනි භික්ෂුව මානසික දියුණුවට බාධා පමුණුවන කරුණු පසනම් වූ පංච නීවරණ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්නේ කෙසේද විස්තර මෙහිදී අපට හමුවන පාළි වචනය ධම්ම යන්නයි ධම්ම යන වචනය අප කාගේ මුවට හුරු වී ඇත්තේ ධර්ම එනම් දහම වශයෙන්ි එහෙන් අපිද ධර්ම වශයෙන් භාවිතා කරමු බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට උපකාරී වන ඒ දේශනා ධර්ම වශයෙන් පොදුවේ විවහාර වේ. මෙතනදී උන්වහන්සේ වදාළ දේශනාවලට මුළුමනින්ම සම්බන්ධ ධර්මාවබෝධයට උපකාරී වන සියලු දේ විග්‍රහ වන නිසා ධම්මානුපස්සනා යන්න උන්වහන්සේ විසින්ම හඳුන්වා දුන් වචනයකි. මේ ධර්මය අප තුල හටගන්නේ ඉබේම නොවේ. මනසිකාර සමුදයා ධම්මානං සමුදයෝ මනසිකාර නිරෝධා ධම්මානං අත්තංගමෝ සිත ක්‍රියාත්මකව පැවතීමේ හැකියාව නිසා ධර්මයන්ගේ හට ගැනීම වේ. සිත ක්‍රියාත්මකව පැවතීමේ හැකියාව නැතිවීමෙන් ධර්මයන් අභාවයට යයි. සමුදය සුත්ත සංයුක්ත නිකාය. ඉතින් මේ ධම්මානුපස්සනා කොටසේ පිළිවෙලින් විස්තර වන්නේ මේ ධර්මයන්ය. එනම් පංච නීවරණ පංච උපාදානස්කන්ධ, ආයතන හය, සප්ත බොජ්ජංග, චතුරාර්ය සත්‍ය යන කරුණුය. මේ සියලු කාරණා ධම්ම යන තනි වචනයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. මෙම ග්‍රන්ථයේදී අවස්ථානුකූලව ඒ පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු දක්වනු ලැබේ. ධම්මානුපස්සනා සතිපට්ඨානයේ අපට මුලින්ම දැනගන්නට ලැබෙන්නේ නීවරණ පිළිබඳ කොටසයි. නීවරණ යන වචනයේ සාමාන්‍ය තේරුම ආවරණය කරන දෙය, වලකාලන දෙය යන්නය. එය බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලි ලෙස මෙසේ වදාළහ. පින්වත් මහණෙනි, මේ නීවරණ පහ ඕනෑම කෙනෙකුට යථාර්ථය වටහා ගැනීමට නොහැකි පරිදි අරමුණු වලට මුළුමනින්ම වසඟ කරවාලන අන්ධයෙක් බවට පත් කරවයි. අන්ධකරණ පිරිසිදු කල්පනා ශක්තිය නම් වූ දහම් ඇස නම් වූ නුවණැස නැති කර දමයි. අචක්කු කරණ අඥාන භාවයේම ගිල්වා තබයි. අඥාන කරණ සත්ධර්මය අවබෝධ කිරීමේ හැකියාව නැති කර දමයි. දුක් උපදවාලන පක්ෂයටම අයිති වේ. පඤ්ඤා නිරෝධිය සංසාර දුකෙන් නිදහස් වීම පිණිස උපකාර නොවේ. අනිබ්බාන සංවත්තනිකෝ නීවරණ සුත්ත සංයුක්ත නිකාය. මේ නීවරණ ධර්ම පහ මෙසේය. 1. කාමච්ඡන්ද. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම ගුණයන් පහ කෙරෙහි තමාගේ සිත ඇදී යන ගතිය. 2. ව්‍යාපාදය. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන කාම ගුණයන් පහ කෙරෙහි තමාගේ සිතේ ඇතිවන ගැටීම. 3. තීන මිද්ද. සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කායිකව හා මානසිකව ඇතිවන වෙහෙසත් අලසකමත්. 4. උද්දච්ච කුක්කුච්ච. සිත නොයෙක් අරමුණු වල විසිරී පැවතීමත් යම් යම් කරුණු ගැන තමා තුළ ඇති කරගන්නා සැකයන් මෙන්ම පසුතැවීම්. 5. විචිකිච්ඡා. තමා අනුගමනය කරන සද්ධර්මය ගැන පැහැදිලි දැනීමක් නොමැති වීමෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට නොහැකි වීම නිසා ඇතිවන සැක සහිත බව. පින්වත් මහණෙනි, අකුසල් ගොඩක් කියා යම් දෙයකට කිව යුතුයනම් මේ පංච නීවරණයන්ටම කිව යුතුය. මේ පංච නීවරණ තනිකරම අකුසල් ගොඩකි. අකුසල රාසි සුත්ත සංයුක්ත නිකාය. පින්වත් මහණෙනි, කිලිටි වී ගිය අපිරිසිදු රත්රන් මෘදුත් නොවේ, කර්මඤ්ඤත් නොවේ, ප්‍රභාස්වරත් නොවේ, වහා කැඩෙන්නේද වේ. එවැනි රත්රන් ආභරණ තැනීම වැනි රණින් කරන කටයුතු සඳහාද නොගනි. පින්වත් මහණෙනි, එපරිදින්ම පංච නීවරණයන්ගෙන් කිලිටි වී ගිය අපිරිසිදු සිත මෘදුත් නොවේ, කර්මඤ්ඤත් නොවේ, ප්‍රභාස්වරත් නොවේ, වහා බිඳ වැටේ. සිතෙහි මුල් බැසගත් කෙලෙසුන් ක්ෂය වීමට සුදුසු පරිද්දෙන් මනාකොට සමාධිමත්ද නොවේ. කිලේශ සුත්ත සංයුක්ත නිකාය. පංච නීවරණයන්ගෙන් සිත මුදවා ගැනීම සද්ධර්මය තුළ ස්ථිරසාර ප්‍රගතියක් උදා කර ගැනීමට අතිශයින්ම රුකුල් දෙන බව උන්වහන්සේ පුන පුනා වදාළ සේක. එහෙයින් මෙම නීවරණයන් පිළිබඳ යථා තත්වය අවබෝධ කර ගැනීම ශ්‍රාවකයා කළ යුතුම දෙයකි. එසේ නැතිව අනවබෝධයෙන් කරන කවර වැඩකින් වුවද ප්‍රතිඵල උදා කරගත නොහැකිය. මේ පංච නීවරණයන් හටගන්නා හේතු ප්‍රත්‍ය සහිතවමය. පවතින්නේද හේතු ප්‍රත්‍ය සහිතවමය. ඒ හේතුන් ඒ ප්‍රත්‍යයන් නැතිවීමෙන් පංච නීවරණ නැති වී යනු ඇත. ඒ බව තථාගත ශ්‍රාවකයා දැන සිටිය යුතුය. නූපන් පංච නීවරණ ඉපදීම පිණිසත්, උපන් පංච නීවරණ බලවත් වීම පිණිසත් හේතු වන කාරණා බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙල තෙමසේ පෙන්වා දිය හැක. 1. කාමච්ඡන්දය. සුභ වශයෙන් අරමුණු පිළිගැනීම, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීම. 2. ව්‍යාපාදය. හිතේ ගැටීම ඇති කරවන පටිඝ නිමිත්ත අරමුණු පිළිගැනීම, අනවබෝධයෙන් ඒ ගැන කල්පනා කිරීම. 3. තීන මිද්දය. සතර සතිපට්ඨාන ආදී කුසල ධර්මයේ යෙදීමට උනන්දුවක් නැතිකම, මානසිකව ඇතිවන අලසකම, කායිකව ඇතිවන උතෑණිකම, බත්මත සිතෙහි හැකිලී ගිය බව. 4. උද්දච්ච කුක්කුච්ච. සිත නොසන්සුන්ව තිබීම. 5. විචිකිච්ඡා. වැරදි පිළිවෙලට අනවබෝධයෙන් කල්පනා කිරීම. එමෙන්ම පංච නීවරණයන්ගේ පැවැත්මට උපකාරව පවතින මෙම හේතු නැති කිරීමෙන් පංච නීවරණයන් අභාවයට පත්වේ. නූපන් පංච නීවරණයන්ගේ උපත වැළැක්වීම පිණිසත්, උපන් පංච නීවරණයන් ප්‍රහීන වීම පිණිසත් උපකාර වන ධර්ම මෙසේ දැක්වේ. 1. කාමච්ඡන්දය දුරු වීමට. අවබෝධඥානය තුලින් කල්පනා කිරීම, අසුබදය අසුබ වශයෙන් දැකීමේ හැකියාව ඇති කර ගැනීම. 2. ව්‍යාපාදය දුරු වීමට. අවබෝධඥානය තුලින් කල්පනා කිරීම, කරුණා මෛත්‍රී ආදී ගුණධර්ම බලවත් කර ගැනීම. 3. තීන මිද්දේ දුරු වීමට. බලවත්ව වඩාත් බලවත්ව අරමුණු ඉටුවන තෙක් නොකඩවා වීර්ය පවත්වා ගැනීමට පුරුදු වීම. 4. උද්දච්ච කුක්කුච්චය දුරු වීමට. සිත සංසිඳුවා ගැනීම. 5. විචිකිච්ඡාව දුරු වීමට. අවබෝධඥානය තුලින් කල්පනා කිරීමේ හැකියාව ඇති කර ගැනීම. නීවරණ පහන වග්ග අංගුත්තර නිකාය. ඉද භික්ඛවේ භික්ඛු සන්තං වා අජ්ජත්තං කාමච්ඡද්නම් අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති අසන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං නත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති යථාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හෝති තංච පජානාති යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. පද අර්ථ. ඉද මෙකරුණෙහිලා භික්කවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව සන්තං වා අජ්ජත්තං තමා තුල පවතින කල්හි කාමච්ඡන්දං පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම, අත්තිමේ අජ්ජත්තං මා තුල තැන් පවතී යයි, කාමච්ඡන්දෝති පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම, පජානාති මනා කොට දැනගනි, අසන්තං වා අජ්ජත්තං තමා තුල නොපවතින කල්හි කාමච්ඡන්දං පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම, නත්තිමේ අජ්ජත්තං මා තුල දැන් නොපවතී යයි, කාමච්ඡන්දෝති පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම, පජානාති මනා කොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධයෙන් කටයුතු කිරීම නිසා, අනුප්පන්නස්ස තමා තුල හට නොගත්තා වූ, කාමච්ඡන්දස්ස පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම, උප්පාදෝ හෝති හටගන්නේ වේද, තංච පජානාති එයද මනා කොට දැනගනි. යථාච යම් ආකාරයකින් සතර සතිපට්ඨානේ මනාව සිත පිහිටුවා ගැනීම නිසා. උප්පන්නස්ස කලින් හටගෙන තිබුණා වූ කාමච්ඡන්දස්ස පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම පහානං හෝති ප්‍රහීන වී යන්නේ වේද. තංච පජානාති එයද මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධ ඥානයේ තුලින් යථාර්ථය දැකීම නිසා. පහීනස්ස ප්‍රහීන වී ගියා වූ කාමච්ඡන්දස්ස පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම ආයතින් අනුප්පාදෝ හෝති මතු කිසි කලකත් හට නොගන්නේ වේද. තංච පජානාති එයද මනාකොට දැනගනි. පද ගැලපීම. පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම තමා තුල පවතින කල්හි පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම මා තුල දැන් පවතී යයි මනාකොට දැනගනි. පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම තමා තුල නොපවතින කල්හි පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම මා තුල දැන් නොපවතී යයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා තමා තුල හට නොගත්තා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම තමා තුල හටගන්නේ වේද. එයද මනාකොට දැනගනි. යම් ආකාරයකින් සතර සතිපට්ඨානේ මනාව සිත පිහිටුවා ගැනීම නිසා තමා තුල කලින් හටගෙන තිබුණා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම ප්‍රහීන වී යන්නේ වේද. එයද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානයේ තුලින් යථාර්ථය දැකීම නිසා එසේ ප්‍රහීන වී ගියා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිත ඇදී යෑම මතු කිසි කලකත් හට නොගන්නේ වේද. එයද මනාකොට දැනගනි. සන්තංවා අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. අසන්තංවා අජ්ජත්තං ව්‍යාපාදං නත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පජානාති. යතාච අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නස්ස ව්‍යාපාදස්ස පහානං හෝති තංච පජානාති. යතාච පහීනස්ස ව්‍යාපාදස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. පද අර්ථ. සන්තංවා අජ්ජත්තං තමා තුල පවතින කල්හි ව්‍යාපාදං පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම. අත්තිමේ අජ්ජත්තං මා තුල දැන් පවතී යයි ව්‍යාපාදෝති පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම. පජානාති මනාකොට දැනගනි. අසන්තංවා අජ්ජත්තං තමා තුල නොපවතින කල්හි ව්‍යාපාදං පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම. නත්ති මේ අජ්ජත්තං මා තුල දැන් නොපවතී යයි ව්‍යාපාදෝති පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම. පජානාති මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා තමා තුල අනුප්පන්නස්ස හට නොගත්තා වූ ව්‍යාපාදස්ස පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම. උප්පාදෝ හෝති හටගන්නේ වේද. තංච පජානාති එයද මනාකොට දැනගනි. යතාච යම් ආකාරයකින් සතර සතිපට්ඨානේ සිත මනාව පිහිටුවා ගැනීම නිසා. උප්පන්නස්ස කලින් හටගෙන තිබුණා වූ ව්‍යාපාදස්ස පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම පහනං හෝති ප්‍රහීන වී යන්නේ වේද? තංච පජානාති එයද මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධ ඥානිය තුලින් යථාර්ථය දැකීම නිසා. පහීනස්ස ප්‍රහීන වී ගියා වූ. ව්‍යාපාදස්ස පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම. ආයතින් අනුප්පාදෝ හෝති මතු කිසි කලකත් හට නොගන්නේ වේද? තංච පජානාති එයද මනාකොට දැනගනි. පද ගැලපීම. පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම තමා තුල පවතින කල්හි පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම මා තුල දැන් පවතී යයි මනාකොට දැනගනි. පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම තමා තුල නොපවතින කල්හි පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම තමා තුල දැන් නොපවතී යයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා තමා තුල හට නොගත්තා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම හට නොගන්නේ වේද? එයද මනාකොට දැනගනි. යම් ආකාරයකින් සතර සතිපට්ඨානෙහි සිත මනාව පිහිටුවා ගැනීම නිසා කලින් හටගෙන තිබුණා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම ප්‍රහීන වී යන්නේ වේද? එයද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධ ඥානය තුලින් යථාර්ථය දැකීම නිසා ප්‍රහීන වී ගියා වූ පංචකාම ගුණයන් කෙරෙහි සිතෙහි ඇති ගැටීම මතු කිසි කලකත් හට නොගන්නේ වේද? එයද මනාකොට දැනගනි. සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං තීන මිද්දං නත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. යථාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. යථාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති තංච පජානාති. යථාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. පද අර්ථ සන්තං වා අජ්ජත්තං තමා තුල පවතින කල්හි තීන මිද්දං සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. අත්තිමේ අජ්ජත්තං මා තුල දැන් පවතී යයි. තීන මිද්දන්ති කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. පජානාති මනාකොට දැනගනි. අසන්තං වා අජ්ජත්තං තමා තුල නොපවතින කල්හි තීන මිද්දං කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. නත්තිමේ අජ්ජත්තං මා තුල දැන් නොපවතී යයි. තීන මිද්දන්ති කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. පජානාති මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් හීන වීරයෙන් යුතුව කටයුතු කිරීම නිසා අනුප්පන්නස්ස තමා තුළ හට නොගත්තා වූ තීන මිද්දස්ස කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. උප්පාදෝ හෝති හටගන්නේ වේද? තංච පජානාති එයද මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටුවා ගැනීම නිසා උප්පන්නස්ස කලින් හටගෙන තිබුණා වූ තීන මිද්දස්ස කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. පහනං හෝති ප්‍රහීන වී යන්නේ වේද. තංච පජානාති එයද මනා කොට දැනගනි. යතාච යම් ආකාරයකින් අවබෝධ ඥානයේ තුලින් යථාර්ථය දැකීම නිසා. පහීනස්ස ප්‍රහීන වී ගියා වූ. තීන මිද්දස්ස කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම. ආයතින් අනුපාදෝ හෝති මතු කිසි කලකත් හට නොගන්නේ වේද. තංච පජානාති එයද මනා කොට දැනගනි. පද ගැලපීම. සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කායිකව හා මානසිකව පවතින වෙහෙස හා අලසකම තමා තුළ පවතින කල්හි කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම මා තුළ දැන් පවතී යයි මනා කොට දැනගනි. සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කායිකව හා මානසිකව පවතින වෙහෙස හා අලසකම තමා තුළ නොපවතින කල්හි කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම මා තුළ දැන් නොපවතී යයි මනා කොට දැනගනි. යම් ආකාරයකින් හීන වීරයෙන් යුතුව කටයුතු කිරීම නිසා තමා තුළ හට නොගත්තා වූ සතර සතිපට්ඨානයේ නොයෙදීම පිණිස කායිකව හා මානසිකව ඇතිවන වෙහෙස හා අලසකම හටගන්නේ වේද. එයද මනා කොට දැනගනි. යම් ආකාරයකින් සතර සතිපට්ඨානයේ වීර්යෙන් යුතුව සිත මනාව පිහිටුවා ගැනීම නිසා කලින් හටගෙන තිබුණා වූ කායිකව හා මානසික ඇතිවන වෙහෙස හා අලසකම ප්‍රහීන වී යන්නේ වේද. එයද මනා කොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධ ඥානිය තුලින් යථාර්ථය දැකීම නිසා ප්‍රහීන වී ගියා වූ කායිකව හා මානසිකව ඇතිවෙන වෙහෙස හා අලසකම මතු කිසි කලකත් හට නොගන්නේ වේද. එයද මනා කොට දැනගනි. සන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං අත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡං නත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ඡන්ති පජානාති. යතහච අනුප්පන්නස්ස උද්දච්ච කුක්කුච්ඡස්ස උප්පාදෝ හෝති. තංච පජානාති යතාච උප්පන්නස්ස උද්දච්ච කුක්කුච්ඡස්ස පහනං හෝති. තංච පජානාති යතාච පහීනස්ස උද්දච්ච කුක්කුච්ඡස්ස ආයතින් අනුප්පාදෝ හෝති. තංච පජානාති. පද අර්ථ. සන්තං වා අජ්ජත්තං තමා තුළ පවතින කල්හි උද්දච්ච කුක්කුච්ඡං සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස. අත්තිමේ අජ්ජත්තං මා තුළ දැන් පවතී යයි උද්දච්ච කුක්කුච්ඡන්ති සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස. පජානාති මනා කොට දැනගනි. අසන්තං වා අජ්ජත්තං තමා තුළ නොපවතින කල්හි උද්දච්ච කුක්කුච්ඡං සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස. නත්තිමේ අජ්ජත්තං මා තුළ දැන් නොපවතී යයි උද්දච්ච කුක්කුච්ඡන්ති සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස. පජානාති මනා කොට දැනගනි. යතාච යම් ආකාරයකින් අනුවබෝධයකින් කටයුතු කිරීම නිසා. අනුප්පන්නස්ස තමා තුළ කලින් හට නොගත්තා වූ උද්දච්ච කුක්කුච්ඡස්ස සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස. උප්පාදෝ හෝති හටගන්නේ වේද? තංච පජානාති. ඒද මනා කොට දැනගනි. යතාච යම් ආකාරයකින් සතර සතිපට්ඨානෙන් සිත මනාව පිහිටුවාගෙන සංසිඳීම ගැනීම නිසා උප්පන්නස කලින් හටගෙන තිබුණා වූ උද්දච්ච කුක්කුච්චස්ස සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස පහනං හෝති. ප්‍රහාණය වී යන්නේ වේද? තංච පජානාති. ඒද මනා කොට දැනගනි. යතාච යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් යථාර්ථය දැකීම නිසා පහීනස්ස ප්‍රහීන වී ගියා වූ උද්දච්ච කුක්කුච්චස්ස සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස ආයතින් අනුපාදෝ හෝති. මතු කිසි කලකටත් හට නොගන්නේ වේද? තංච පජානාති. එයද මනා කොට දැනගනි. පද ගැලපීම. සතර සතිපට්ඨානයේ පිහිටුවා ගත නොහැකි පරිදි සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස තමා තුළ පවතින කල්හි සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස මා තුළ දැන් පවතියයි මනා කොට දැනගනි. සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස තමා තුළ නොපවතින කල්හි සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා කුකුස තමා තුළ දැන් නොපවතියයි මනා කොට දැනගනි. යම් ආකාරයකින් අනවබෝධයකින් කටයුතු කිරීම නිසා තමා තුළින් හටගත් නොගත්තා වූ සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස හටගන්නේ වේද? එය මනා කොට දැනගනි. යම් ආකාරයකින් සතර සතිපට්ඨානයේ සිත මනාව පිහිටුවාගෙන සංසිඳුවා ගැනීම නිසා කලින් හටගෙන තිබුණා වූ සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස ප්‍රහීන වී යන්නේ වේද? එයද මනා කොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානයක් තුලින් යථාර්ථය දැකීම නිසා ප්‍රහීන වී ගියා වූ සිත නොයෙක් අරමුණු ඔස්සේ විසිර පැවතීම හා පසුතැවීමෙන් යුතු කුකුස මතු කිසි කලකත් හට නොගන්නේ වේද? එයද මනා කොට දැනගනි. සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති. අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති. යතාච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදෝ හෝති තංච පජානාති. යතාච උප්පන්නාය විචිකිච්ඡාය පහානං හෝති තංච පජානාති. යතාච පහීනාය විචිකිච්ඡාය ආයතින් අනුප්පාදෝ හෝති තංච පජානාති. පද අර්ථ. සන්තං වා අජ්ජත්තං තමා තුල පවතින කල්හි විචිකිච්ඡං සද්ධර්මයේ පිළිබඳ පැහැදිලිව තේරුම් ගැනීමක් නැති කම නිසා ඇතිවන සැක සහිත බව. අත්තිමේ අජ්ජත්තං මා තුල දැන් පවතී යයි විචිකිච්ඡාති සද්ධර්මයේ පිළිබඳ පැහැදිලි තේරුම් ගැනීමක් නැති කම නිසා ඇතිවන සැක සහිත බව. පජානාති මනා කොට දැනගනි. අසන්තං වා අජ්ජත්තං තමා තුළ නොපවතින කල්හි විචිකිච්ඡා සද්ධර්මයේ පිළිබඳ පැහැදිලි තේරුම් ගැනීමක් නැති කම නිසා ඇතිවන සැක සහිත බව. නත්තිමේ අජ්ජත්තං මා තුළ දැන් නොපවතී යයි විචිකිච්ඡාති සද්ධර්මයේ පිළිබඳ පැහැදිලි තේරුම් ගැනීමක් නැති කම නිසා ඇතිවන සැක සහිත බව. පජානාති මනා කොට දැනගනි. යතාච යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා. අනුප්පන්නාය තමා තුළ කලින් හට නොගත්තා වූ විචිකිච්ඡාය සද්ධර්මය පිළිබඳ පැහැදිලිව තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. උප්පාදෝ හෝති හටගන්නේ වේද. තංච පජානාති ඒද මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම නිසා උප්පන්නාය කලින් හටගෙන තිබුණා වූ විචිකිච්ඡාය සද්ධර්මය පිළිබඳ තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. පහානං හෝති ප්‍රහීණ වී යන්නේ වේද. තංච පජානාති එයද මනාකොට දැනගනි. යථාච යම් ආකාරයකින් අවබෝධඥානය තුළින් යථාර්ථය දැකීම නිසා. පහීනාය ප්‍රහාණය වී ගියා වූ විචිකිච්ඡාය සද්ධර්මය පිළිබඳ පැහැදිලිව තේරුම් ගැනීමක් නැතිකම නිසා කලින් හටගෙන තිබුණු සැක සහිත බව. ආයතින් අනුප්පාදෝ හෝති මතු කිසි කලෙක හට නොගන්නේ වේද. තංච පජානාති එයද මනාකොට දැනගනි. පද ගැලපීම. සද්ධර්මය පිළිබඳව පැහැදිලි තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. තමා තුළ පවතින කල්හි සද්ධර්මය පිළිබඳ පැහැදිලි තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. මා තුළ දැන් පවතියයි මනාකොට දැනගනි. සද්ධර්මය පිළිබඳව පැහැදිලි තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. තමා තුළ නොපවතින කල්හි සද්ධර්මය පිළිබඳ පැහැදිලිව තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. මා තුළ දැන් නොපවතියයි මනාකොට දැනගනි. යම් ආකාරයකින් අනවබෝධයෙන් කටයුතු කිරීම නිසා තමා තුළ කලින් හට නොගත්තා වූ සද්ධර්මය පිළිබඳ පැහැදිලිව තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව හටගන්නේ වේද. එයද මනාකොට දැනගනි. යම් ආකාරයකින් සතර සතිපට්ඨාන ධර්මයන් පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීම නිසා කලින් හටගෙන තිබුණා වූ සද්ධර්මය පිළිබඳව පැහැදිලිව තේරුම් ගැනීමක් නැතිකම නිසා ඇතිවන සැක සහිත බව. ප්‍රහීන වී යන්නේ වේද. එයද මනාකොට දැනගනි. යම් ආකාරයකින් අවබෝධඥානය තුළින් යථාර්ථය දැකීම නිසා ප්‍රහීන වී ගියා වූ සද්ධර්මය පිළිබඳ පැහැදිලි තේරුම් ගැනීමක් නැතිකම නිසා කලින් හටගෙන තිබුණු සැක සහිත බව මතු කිසි කලක හට නොගන්නේ වේද. එයද මනාකොට දැනගනි. ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. පද අර්ථ. ඉති මේ ආකාරයෙන් අච්චත්තං වා ධම්මේසු තමා තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද. ධම්මානුපස්සී ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමි. විහෙරති වාසය කරයි. බහිද්ධා වා ධම්මේසු අනුන් තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද. ධම්මානුපස්සී විහෙරති ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමි. විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධා වා ධම්මේසු තමා තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද අනුන් තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද. ධම්මානුපස්සී ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. ප පද ගැළපීම. මේ ආකාරයෙන් තමා තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. අනුන් තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. මෙසේ තමා තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද අනුන් තුළ හටගන්නා පංච නීවරණ ධර්මයන් කෙරෙහිද ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා හේතු ප්‍රත්‍ය සහිතව පංච නීවරණ ධර්මයන් හඟෙන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා එම හේතු ප්‍රත්‍යයන් අභාවයට යෑමෙන් පංච නීවරණ ධර්මයන්ද අභාවයට පත්වන ආකාරය අවබෝධයෙන් දකිමින් ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා හේතු ප්‍රත්‍ය සහිතව පංච නීවරණ ධර්මයන් හටගන්නා ආකාරයත් එම හේතු ප්‍රත්‍යයන් අභාවයට යෑමෙන් පංච නීවරණ ධර්මයන්ද අභාවයට පත්වන ආකාරයන් අවබෝධයෙන් දකිමින් ධම්මේසු ධම්මානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැළපීම. මේ ආකාරයෙන් හේතු ප්‍රත්‍ය සහිතව පංච නීවරණ ධර්මයන් හටගන්නා ආකාරය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. එම හේතු ප්‍රත්‍යයන් අභාවයට යෑමෙන් පංච නීවරණ ධර්මයන්ද අභාවයට පත්වන ආකාරය අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. හේතු ප්‍රත්‍ය සහිතව පංච නීවරණ ධර්මයන් හටගන්නා ආකාරයද හේතු ප්‍රත්‍ය ධර්මයන්ද අභාවයට පත්වන ආකාරයත් අවබෝධයෙන් දකිමින් ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. අත්ති ධම්මාතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. නච කිංචි ලෝකේ උපාදීයති ඒවං පිකෝ භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසු නීවරණේසු. පද අර්ථ. අත්ති ධම්මාතිවා හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ පංච නීවරණ ධර්මයන් තිබේ යැයි. පනස්ස. සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට. සති. පංච නීවරණ ධර්මයන් පිළිබඳ මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරට ඥානමත්තාය අවබෝධඥානය දියුණු වීම පිණිසම පවති. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච හේතු ප්‍රත්‍යයන්ගින් හටගත් පංච නීවරණ මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහෙරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්කවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව ධම්මේසු ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සී ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ පංච නීවරණ ධර්මයන් තිබේයයි පංච නීවරණ ධර්මයන් පිළිබඳව මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ ධම්මානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධ ඥානීය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් පංච නීවරණ මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනු ගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව ධර්මයන් කෙරෙහි ඒ පංච නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. නීවරණ පබ්බං නිට්ඨිතං. පංච නීවරණ පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීමේ භාවනා කොටස නිමා විය.